2015 වසරේ 4 මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි. නව වසරේ පළමු දේශනාව. අපි මෙහෙවින්ම පින් දෙමින් පින්වත් චන්දනතිස්සේ රාමතිතුමන්ට, එතුමන්ගේ පින්බර පීටීතිසේරා පියාණන් වහන්සේට, සීලවතී වික්‍රමසිංහ පින්වත් මෙතිනියට, මෑණියන් වහන්සේට පින් දෙමින්, ඒ වගේම පින්වත් ශාමලිතිසේරා මෙතිනියගේ මව්පියන් වන YAD විජේරත්න පින්වත් පියාණන් වහන්සේට, දී විජේරත්න පින්වත් මෑණියන් වහන්සේට, සසරේ තුරුණුවන් ඇසුර ලබන්නට ප්‍රාර්ථනා යුවින් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනාම මේ සිසිලස ලබන්නේ, මේ සෙවන ලබන්නේ පින්වත් චන්දනතිසේරා මැතිතුමන්ගේ දහඩිය මහන්සිය කැපවීම නිසා. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට බොහෝ වෙහෙස දරලා, බොහෝ දුක් විඳලා, ගොඩාක් මානසික වේදනා විඳලා සාදා ගන්න ඕන, සකසා ගන්න ඕන ධර්මශාලාවක් මට වැඩියටේක තරම්වත් කාර්යයක් කරන්නට ඉඩ නොතබා සියල්ල සංඝ සම්පූර්ණ කොට ශාසනයට විශේෂයෙන් ඇඹිලි පිටි ආනන්ද හම්බුවාට, නැත්තම් හැමෝම අයිතිවාසිකම් කියන්නේ නේ, පූජා කළා බණ කියන්න කියලා, ධර්මය කියන්න කියලා. ඒ ගැන අපි සාධුනාදයක් දීලා නැවත මතක් කරන සම්පූර්ණ සද්ධර්මය. සද්ධර්මය අප හැම දෙනාටම ලැබිලා තියෙනවා. බොහෝ ඈතට දාලා තිබුණු වගකීම අපි දරාගෙන තියෙනවා. ඒක අපේ ජීවිතේට මහත් වූ භාග්යක්. ධර්මයේ හරි වැරදි සොයන දෙයක්වත්, දේශකයාගේ හරි වැරදි සොයන දෙයක්වත් අවශ්‍ය කරන්නේ. අපි අපේ හරි වැරදි සොයන්නට ඕන. අපි නිවැරදි වෙන්නේ කොහොමද කියලා කල්පනා කරගන්නට ඕන. අප නිවැරදි කර ගැනීම උදෙසා අපට උවමනා කරන ධර්මකාරණේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕන. හරියට තමන්ගේ වාහනේ කැඩුනහම මෝටර් පාර්ට්ස් කඩේකට ගිහිල්ලා ඔක්කොම මෝටර් පාර්ට්ස් බලනවද? බලන්නේ නැහැ. මෙන්න මේ කෑල්ල වගේ කෑල්ලක් තියනවද මුදලාලි මට දෙන්න? ඒ කෑල්ල හරියට තමන්ගේ වාහනේට ගැලපෙනවද? තත්ත්වය හොඳයිද? අපි ඒ කරුණට ගිහලා හයි කරගන්න. හොඳයි, යම් කෙනෙක් යනෝ මෝටර් පාර්ට්ස් කඩේට, ඕමනාවකුත් නැහැ කිසිම ගෑල්ලක් ගන්න. ඕන එකයි පාකේ හැම එකේම මිලේ තත්ත්වේ බල බලා ඉන්නවා. එයාට කවදාවත් වාහනයක් ගන්නවත්, වාහනයක් හදා ගන්නවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම් කෙනෙක් ඉන්නවා මේ මෝටර් පාර්ට්ස් කඩේට යනවා, තමන්ගේ අඩුපාඩු හරියට හඳුනගෙන ඒ අඩුපාඩු කෑල්ල අරගෙන ඇවිල්ලා හයි කර ගන්නවා. ඒ නිසා තමන්ගේ අඩුව තේරුම් ගන්න. මොකද්ද තමන්ගේ දුක? තමන්ගේ ගැටලුව. දුක කියන්නේ ගැටලුව. තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද? තමන්ගේ නිදහසට. තමන් මුලින්ම විශ්වාස කරන්න ඕන, තේරුම් ගන්න ඕන මේ ලෝකේ තියෙන નિરાයාසී ජීවිතයක්, සහනශීලී ජීවිතයක්, නිවුණු ජීවිතයක්, අංග සම්පූර්ණ ජීවිතයක් තියෙනවා කියලා විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඒ සොයන්නේ. මේ ජීවත් වෙන දුක්ඛ කන්දෙන් යුක්තව තමයි ජීවිතේ තියෙන්නේ. මේන් එහා ජීවිතයක් නැත කියලා හිතුවොත් එයා හොයන්නේ නැහැ. ඒ දුක විඳගෙන මැරිලා යනවා. මේ ජීවිතේ මේ අප විඳින දුකට වැඩියේ එහා තත්වයක් අපිට තියෙනවා කියලා කියන්න හිතා ගන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් දුකක් නැහැ කියලා. ඒ වර්තමාන දුක්නේ. හැබැයි ඔවුන්ගෙන් ඇසුවොත් ඔබට අනාගත දුක්ෙන් නැද්ද කියලා මොකද උත්තරේ? අනාගත දුක් එනවා. එහෙමනම් අපි අනාගත දුක් වලටත් පිළියම් සපේන එකයි මෙතන කරන්නේ අපි මේ. නැත්තම් මේ එන පින්නතුන් කිසි කෙනෙකුට වර්තමානයේ දුක් ඇතයි කියලා මම හිතන්නේ නැහැ. ඔබ අනාගතයේ සහ සංසාරයේ ඇතිවන දුක් නැති කරගැනීම සඳහා තමයි උත්සාහවත් වෙන්නේ, කැප වෙන්නේ කියලා කල්පනා කරන්න ඕන. කුමක්ද දුක? අපි සාමාන්‍ය විදිහට දුකයි කියලා හිතාගෙන ඉන්නේ අලාභය, නින්දා, අපහාස, අපකීර්ති ආදී කොට ඇති දේවල්. ඒ දේවල් නෙමෙයි දුකයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පළවෙනිම කාරණය තමයි මමත්වය. මමත්වය නැත්නම් ඒ ඇතිවන කිසිදු බාහිර දෙයක් තමන්ට දුකක් පීඩාවක් හැටියට රැඳෙන්නේ නැහැ. දරාගන්නේ නැතුව වාසය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසායි මමත්වය කියන කාරණය දුරු කිරීම උදෙසා වන මෙහෙයවීම, මෙහෙයුම තමයි මේ අපි සිදු කරන්නේ. අපි යුද්ධ වදින්නේ තව කෙනෙකු සමග නොවේ. අපි යුද්ධ වදින්නේ අප සමගමයි. අප සටන් කරන්නේ අප සමගමයි. අපගේ වැරදි දර්ශනය සමග, අපගේ වැරදි සංකල්පය සමග, අපගේ වැරදි වචනය සමගයි අපි සටන් කරන්නේ. කුමක්ද වැරදි දර්ශනය? මම දකිනවා කියන එකම වැරදි දර්ශනයක්. මම දකිනවා. බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට මේ ලෝකේ දෙස බලන විට මම දකිනවා කියන ගුණයක් අහු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සත්‍යයට පැමුණුණු නිසා. සත්‍යයට නොපැමිණෙනි සියලු දෙනාට මහසු වෙන්නේ මොකද්ද? මම දකිනවා. මම දකිනවා. දකින දේ මමයි, දකින දේ මගේ ආත්මයයි කියලා තේරෙන පටන් ගන්නවා. ඒ නිසා එයින් ඇතිවන වින්දනය මමයි, මගේ ආත්මයයි කියලා ගන්නවා. ඔන්න දුක් කන්දරාවක් උපදින මග ආරම්භ වුණා. ඉතින් මේක මම දකිනවා නෙමෙයි කියලා හිතන්න කියන්නේ නෑ මම. දැන් මේ මමත්වයෙන් දුර වෙන කතාවක් අපි කතා කරන්න ගියාට මම කියන වචන හැම තැනම පැටලෙලා කියවෙනවානේ. ඒ විවාහාරය කිරීමට අවශ්‍ය කරන නිසා භාවිතා කරනවා මිස මෙතන මම කියන වචන දහස් ගානක් පාවිච්චි කළත් ඒ මම මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ මමත්වයේ නැති ස්වභාවයකට. බුදු කෙනෙක් මමයයි කියලා කියන්නේ මමත්වයේ නැති ස්වභාවයකට. රහතන් වහන්සේ නමක් මමයි කියලා කතා කරන්නේ මමත්වයේ නැති ස්වභාවයකටයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන මේ ආර්ය ධර්මයේ මිතුල මමයි කියලා කියන්නේ මමේ නැහැ කියන ස්වභාවයටයි. එහෙමනම් පින්නතුනි අපි මමෙක් නැති ස්වභාවයටපත් වෙන්න අවශ්‍ය කරන ධර්ම තමයි එකතු කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දුටුවා අවිද්‍යාව හේතුවෙන් රැස් කරන ක්‍රමවේදයක් නිසා, සංස්කාරක ධර්මයක් නිසා මමත්වයේ දිගින් දිගට පවතිනවා. විද්‍යාව උපදවලා හරියාකාරව ධර්මයේ තේරුම් ගන්න විට අප හැම දෙනාටම හැකියාව තියෙනවා අර මමත්වයෙන් නිදහස් වෙන්න. කුමක්ද විද්‍යාව? දුකමයයි, දුකමයයි. දුකට හේතුව මෙයයි, ප්‍රශ්නය මෙයයි, ප්‍රශ්නට හේතුව මෙයයි. ප්‍රශ්නයේ නිරෝධය මෙයයි, නිරෝධයට ගමන් කළ යුතු මාර්ගය මෙයයි කියලා කරුණු හතර සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරනකොට මොකද වෙන්නේ? චක්ඛුංගුපාදී ඇස උපදිනවා. කුමද්ද ඇස උපදින්නේ? සදහම් ඇස, සම්මා දිට්ඨිය, විමුක්ති ඇස, නිරෝධ ඇස උපදිනවා. ඒ ඇසේ කිසි දෙයක් තවර ගන්නෙ නැතුව බැලුවා. දැන් බලන්න ඔබ හැම තිස්සෙම කොහොමද ලෝකෙ දිහා බලන්නේ කියලා. ඇසේ මොනවා හරි තවරගෙන අපි පුජ්‍යලේ දිහා බලන්නේ කොහොමද කියලා බලන්න. එක්ක සැකේ, එක්ක දුකේ, එක්ක සතුටේ, එක්ක විශ්වාසයේ, එක්ක අවිශ්වාසයේ. ඔය මොනවා හරි ඇස්වල ගාගෙන තමයි බලන්නේ. එහෙම බැලුවාම ලෝකේ අපිට නිවැරදිව පේන්නේ නැහැ. අර කණ්ණාඩි දාගෙන බලනකොට ලෝකේ හරියට පේන්නේ නැහැ. කළු කණ්ණාඩි දැම්මම කළු පාටයි. කොළ කණ්ණාඩි දැම්මම කොළ පාටයි. ඒ එක එක පාටවල් දැම්මම ඒ පාටට ලෝකේ පේනවා. ඒ වගේ අපේ ඇස්වලත් එක එක පාට අපි දේවල් දාගන්න හොඳ නැහැ. කිසිදු දෙයක් ඇස්වල තවර ගන්නෙ නැතුව, ගාව ගන්නෙ නැතුව මේ ලෝකෙ දිහා බලන්න එතෙන්ට නුවණ සකසන්න ඕන. තමන්ම නුවණ සකසන්න ඕන. තමන් තමන්ගේ මනස නිවැරදි කරගන්න ඕන එතෙන්ට. දැන් මේක අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. මම මගේ ඇහි පාට දා ගන්නවද බලන්න. නෑ, මගේ ඇහි මුකුත් පාටක් නෑ. මං කිසිම පාටක් දාගත්ත කෙනෙක් නෙමෙයි. බලන්න මේ ලෝකේ මොන තරම් ලස්සනද, මොන තරම් සෞම්‍යද, මොන තරම් මනස්කාන්තද. පාට ඇහි ගාගත්තේ නැත්තම් තමයි ලෝකේ අපිට පේන්නේ. ආගමික පාටක්, ජාතික පාටක්, වාර්ගික පාටක්, මොනවා හරි දෙයක් ගාව ගත්ත ගමන්ම අපිට මේ ලෝකේ පේන්නේ අපි ගාගත්ත පාට තමයි අපිට පේන්නේ. ඒ නිසා ඇස තුල අපි තවරගත්ත සියල්ල අත්හැරියා අපිට ලැබෙනවා දෘෂ්ටි නැති අවස්ථාවක්. දෘෂ්ටි නැහැ. දෘෂ්ටි වලට තමයි අර පාට කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ. දෘෂ්ටි නැති අවස්ථාවක් ලැබෙනවා. දෘෂ්ටි නැති අවස්ථාවක් ලැබුණාම ඒ ලෝකයේ දෙස බලන විට මනක්කල්පිතව අප වෙත ගලා දුක් එකක්වත් අපට නැහැ. සත්‍ය දෙපේනවා. මම දකින්නේ නැති නිසා වේදනා නැහැ. මම දකින්නේ නැති නිසා දුක නැහැ. මම දකින්නේ නැති නිසා අර කිසිදු දුක, පංච උපාදානස්කන්ධයේ දුක, පටිච්ච සමුප්පාදයේ ඇතිවන දුක්, කාලය තුල ඇතිවන දුක් කිසිවක් නැහැ. ඇස නිරෝධයි. ඇසේ කිසිම වර්ණයක් නැහැ. ඇසේ කිසිදු හොඳ නරක පුජ්‍යලයක් නැහැ. ඇසේ කිසිම ක්ලේශ ධර්මයක් නැහැ. ඇසේ ඇලිනු ස්වභාවයේ ලක්ෂණවත්, ගැටුණු ස්වභාවයේ ලක්ෂණවත් නැහැ. ඒ නිසා විඳින්නේ, විඳින් නැති නිසා විඳවන්නේ. එතෙන්ට මොලේ මනස ඥානය සකස ගන්න ඕන. ධර්ම අවබෝධය නොවු සෑම කෙනෙක් ළඟම යම් දෘෂ්ටිමාලාවක් තිබෙනවා. ඒ දෘෂ්ටිමාලාව තුල තමයි ආත්ම දෘෂ්ටිය කියන එක රැඳිලා තියෙන්නේ. ධර්ම අවබෝධය නොවු සෑම කෙනෙක් ළඟම හිතක් කියලා එකක් තියෙනවා, සිත තියෙනවා. ධර්ම අවබෝධය වූ කෙනෙකුට සිත නැහැ, සිතවිලි පමණයි තියෙන්නේ. සිත කියන්නේ මොකක්ද? සිත කියන්නේ ආත්මීය දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය. සිතනවද මම, සිත එතන කර්මය, කර්මකාරකයා, හෙවත් මම සිතෙනවා. අවබෝධය නොවූ සියලු දෙනාටම ඒ කර්මකාරකයා හරි බරක්, වේදනාවක් සහ ගැටලුවක් සත්වයාට, මනුෂ්‍යයාට. ඒ කර්මකාරකයාට නිතරම දුවගෙන යන්න අවශ්‍යයි. කොහෙද කොහට හරි ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න, බෙදෙන්න. මනසටත් වාද වේදකම් අවශ්‍යයි, ලෝකෙත් එහෙමයි. වාද වේදකම් වලින් තමයි පිරෙන්නේ. නැනති මිනිසා මේ වාද වේද හිත අත්හැර දමනවා. කොන්දේසි රහිතව, කොන්දේසි නැතිව, කොන්දේසි නැතිවම අත්හරිනවා. බලාපොරොත්තු නැතිවම අත්හරිනවා. මම නැමැති සමස්ත දෘෂ්ටිය, මම නැමැති සමස්ත සංකල්පය, මම නැමැති සමස්ත ස්වභාවය අත්හරින්න. සමහර අය අත්හරිනවා කවුද කියලා ඇහුවාම, මම. මම නොවී අත්හරින්න. මම නොවී අත්හරින්න. තමන්ගේ මමත්වය මමත්වයෙන් අත්හරින්න බෑ. තමන්ගේ මමත්වය මම නොවී අත්හරින්න. මේක ඔබ තුන හරියට ප්‍රකට කරවන්න. ඔබ හරියට මේ මොහොතේ ස්වාමීන් වහන්සේ කියන විදියටම මෙහෙවනවද කියලා බලන්න. මම නොවී අත්හරින්න. ඔබ බලන්න ඔබේ අත්හැරීම තුළ මම වී අත්හරිනව නේද? ඔබ වෙනස් කරගන්න. මම නොවී අත්හරින්න. දකින්න දෙයක් නැත. බාහිරවත් අධ්‍යාත්මිකවත් දකින්න දෙයක් නැත. අසන්න දෙයක් නැත. බාහිරවත් අධ්‍යාත්මිකවත් ආග්‍රහණය කරන්නට දෙයක් නැත. බාහිරවත් අධ්‍යාත්මිකව රස විඳින්නට කිසිවක් නැත. බාහිරව අධ්‍යාත්මිකව දැනෙන කිසිවක් නැත. බාහිරව අධ්‍යාත්මිකව සිතින් ඉන්ද්‍රයන් ස්පර්ශ කරන්නේ නැත. අධ්‍යාත්මිකව සිත තුළ කිසිදු ග්‍රහණයක් නැත. අල්ලා ගැනීමක් නැත. මොළය තුළ කිසිදු ග්‍රහණයක් නැත. අල්ලා ගැනීමක් නැත. ඔබ නිවනවත් අල්ලා ගන්න එපා. ඔබ ධර්මයවත් අල්ලා ගන්න එපා. මාගේ වචනද අල්ලා ගන්න එපා. ඔබ අතීත අනාගත වර්තමානයේද අල්ලා ගන්න එපා. ඔබ ඔබම එහෙම නැත්නම් මා මමම මමත්වය අල්ලා ගන්න එපා. විවේක ගන්න පුරුදු වෙන්න, විවේකව සිටින්න පුරුදු වෙන්න, සැබෑ විවේකය හඳුනා ගන්න, සැබෑ නිදහස හඳුනා ගන්න, කුජලත්වයෙන් තොරව වූ නිදහස හඳුනා ගන්න, මමත්වයෙන් තොරව වූ නිදහස හඳුනා ගන්න, ක්‍රියාවෙන් තොරව වූ නිදහස හඳුනා ගන්න, පුජ්‍යලේකු නොලබන නිවීම හඳුනා ගන්න, හඳුනා ගැනීම කියන ස්වභාවයෙන් ඉවත්ව අත්විඳින්න, අත්විඳීම කියන ස්වභාවයෙන් ඉවත්ව ප්‍රත්‍යක්ෂ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්නවයි කියන ස්වභාවයෙන් ඉවත්ව ප්‍රත්‍යක්ෂතාවය ඇති කරගන්න. මනුෂ්‍යයාගේ මොළය පුරුදු වී තිබෙන්නේ ක්‍රියාදාමයන් උදෙසා. විවේකීව සිටීමක් පුරුදු වෙලා නැහැ. ඇලීම් ගැටීම් අවශ්‍යයි. හොඳම වෙලාව තමන්ගේ මුලින් විවේක ගන්නවන්න. හිත හදාගන්න පුළුවන් සත්වයන් අතර විශිෂ්ටතම සත්වයා මනුෂ්‍යයා. මනස උසස් මනුෂ්‍යයා. සිත විනාශ කරගන්නත් පුළුවන් හොඳම සත්වයා, පුළුවන් බොහොම වේගෙන් ගමන් කරන්න පුළුවන් සත්වයා මනුෂ්‍යයා. දිව්‍ය ලෝකෙට හරි සුගතියට හරි යන කෙනාට වේගින් යන්න පුළුවන්, අපායට යන කෙනාටත් වේගින් යන්න පුළුවන් මේ මනුෂ්‍යාත්මය තුල. මොකද මේ මනුෂ්‍යාත්මය කියන්නේ බොහොම වේගවත් රථයක්. ලෝකේ තියෙන වාහන අතර මේ මනුෂ්‍යාත්මය තමයි හොඳම වේගවත්ම වාහනය. ඉතින් යන්නේ කොහෙද? යන දිහාවට වේගින් යන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. තමා ගැන හොයන කෙනෙක් වීම තමයි තමන්ගේ නිදහස් වීමට ප්‍රමුඛ සාධකේ බවට පත් වෙන්නේ. අනුන් ගැන හොයන කෙනෙකුට වැඩි වැඩි නිවන් මාර්ගයක් හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. නිවුස් බල බල, පත්තර කියෝ කියෝ, ලෝකේ නැති දේවල් කතා කර කර ඉන්න කියොත් එහෙම නිවන් දකින්න බෑනේ. තමා දෙස බලන කෙනෙක්, ආත්ම ගවේෂකයෙක් තමයි තමන්ගේ ආත්මීය නිදහස සොයාගන්නේ. ඇයි ආත්මීය නිදහසක් ඔබ ඇති කරගන්න ඕන? එකක්, මේ ආත්මයේදීම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න. අනිත් කාරණේ තමයි සතර අපායට නියත වශයෙන් නොවැටි ජීවත් වෙන්න. පුතජ්ජනේ කියලා කියන්නේ, පුතජ්ජන මානසිකත්වයක් කියලා කියන්නේ මහා භයානක තැනක්. ඒක කිඹුලන් පිරුණු විලක්කට වැඩිය භයානකයි. ඒකට හේතුව පුතඥන මානසිකත්වයක් ආනන්තරේ පාප කර්ම කෙරෙන්න පුළුවන් මට්ටමට උමුතු වෙනවා, අන්ධ වෙනවා. එහෙම තත්වයක් තියෙනවා. ඒකයි ස්වභාවය. ඒ සිත උමුතුවටපත් වෙනවා. තම ප්‍රේමවන්තියට අවුරුද්දට තෑග්ගක් අරන් දෙන්න 1500ක් නොදුන්නට ඒින් නැති වුණු වේගයට තමවවට මන්නේ පහර දුන්නා. හැබැයි හිතාමතා ප්ලෑන් කර කර කරපු දෙයක්ුත් නෙමෙයි. ඒ දරුවා අපි දැක්ක අඬනවා, ගැළපෙනවා. හැබැයි උමුතුවනේ දෙතන සිද්ධ වුණේ. මානසික උමුතුව. ඒ උමුතුවක් හේතුවෙන්ම තමයි ඕනම කෙනෙක් අතින් මහා පාප කර්ම කෙරෙන්නේ. හැබැයි ඒ උමුතුවෙන් කළයි කියලා යාට ඒකේ බේරුමක් නෑ. ජීවත් වෙලා ඉන්නකම් මානසිකව විඳවනවා. ඒක යාට හිතෙන් අමතක කරගන්න බැරි තරම් මහා ප්‍රබල කාරණයක් බවට පත් වෙනවා. පත් වෙලා අනිවාර්යයෙන්ම අපාගාමි වෙන ස්වභාවයකට පත් වෙනවා. සම පාප කර්ම වල වුණත් එහෙමයි. සමහර පාප කර්ම වල අමතක කරගන්න බෑ. ජීවිතේ දිගටම මතක් වෙනවා. පුණ්‍ය කර්ම වලත් එහෙම තියෙනවා. හොඳ පුණ්‍ය කර්ම තියෙනවා. ඒක දිගට මේ පුණ්‍ය කර්ම මතක් වෙනවා. ඒ කියන්නේ සතුටක් ඇති වෙනවා. ඉතින් අපි හරි විදියට සිදු කරගත්ත පුණ්‍ය කර්මයක් අපිට හරව ගන්න පුළුවන් නිවන් දකින්න. උපකාරක ධර්මයක් කරගන්න පුළුවන්. ඒක ධර්මානුකූලව කරන පුණ්‍ය කර්මයක් වෙන්න ඕන. හොඳ වැඩක් කරලා මාන්න උද්දච්ච අවිද්‍යාව කියන දෙයක් ඇති කරගත්තොත් එහෙම එතන පුණ්‍ය කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක හරියට අර දේශපාලකේ නම ගහ ගන්න කරගත්ත වගේ වැඩක් වෙනවා. දේශපාලකයෝ කරන්නේ පින්කම් නෙමෙයිනේ. නාමයට ලෑල්ලට බෝඩ් එකට රණ්ඩු වෙන ස්වභාවල් තියෙන්නේ. ඒ දෙන්නේ පින් කර්ම පුණ්‍ය කර්ම නෙමෙයි. ඒක ඡන්ද කර්ම. පුණ්‍ය කර්ම කියන්නේ හිතේ සතුට පිණිස කටයුතු කිරීම. බලන්න ඔබේ හිතේ ස්වභාවය. සිංහයෙක් මතක් කළොත් හැමෝටම සිංහයෙක් මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. ඔන්න දැන් සිංහයෙක් මතක් වෙනවා. දැන් ඔන්න හා පෙටියෙක් මතක් කරන සුදු පාට ලස්සන හා පෙටියෙක්. දැන් හා පෙටියත් මතක් වුණාද නැද්ද? මතක් වුණා. දැන් ඔන්න අපි මතක් කරනවා කොස්. කොස් ගෙඩි, කොස් ගස්. ඔබට දැන් කොස් ගස් මැවිලා පේනවද නැද්ද? මැවිලා පේනවා. කොස් ගෙඩිත් මැවිලා පේනවා. දැන් ඔන්න දෙල් ගස්. දෙල් ගස් උත්තරන මැවිලා පේනවා. දෙල් ගෙඩි තියෙනවා. නිවන කිව්වහමත් මැවිලා පේනවද? සෝහාන් මාර්ගඵලය කියලා කිව්වහම මැවිලා පේනවද? සකුදාගාමි මාර්ගඵලය කිව්වම මැවිලා පේනවද? අනාගාමි මාර්ගඵලය කිව්වහම මැවිලා පේනවද? අරහත් මාර්ගඵලය කිව්වහම මැවිලා පේනවද? මැවිලා පේන්නේ නැහැ. දැක්කේ නැත්තම් මැවිලා පේන්නේ නැහැ. ඒකන් දැක්කොත් මැවිලා පේනවා. ඔබේ සිත නාම රූප වලට යොදවන්න යොදවන්න ඔබේ සිතේ සංස්කාර රැස් වෙනවා. ඔබේ සිත නාම රූප දෙකෙන් තොර වූ ස්වභාවයටම යොමු කරන්න නාම රූප නිරෝධයක් ඇති වෙනවා. අචින්ත්‍ය වූ දිශාවකට ඔබේ මනස යොමු කරන්න. බලන්න ඔබේ සිත අචින්ත්‍ය වූ දෙයකට. අචින්ත්‍ය කියන්නේ සීමා නැති, සීමාවක් නැති. සීමාවක් නැති දේවල් ලෝකේ තියෙනවද? බලන්න කියන්න මට කවුරු හරි ලෝකෙන් අපිට ගන්න පුළුවන් සීමාවක් නැති දෙයක් තියෙනවද කියලා. මොකද්ද? අහස සීමාවක් නැති දෙයක්. ඒකේ සීමාවක් නැති දෙයක් තියෙන බව ඇත්ත. ඒත් අපිට පේන්නේ සීමා සහිතව නේද? අහසේ සීමාවක් නැති තත්ත්වය අපිට පේනවද? පේන්නේ අපිට පේන්නේ සීමිත තිලා. එහෙමනම් අපි මේ සීමාවක් නැති විශ්වය දකින්න නම් සීමා සහිත ඇස් දෙකකින් බලන්න පුළුවන්ද මේක? බෑ. ඒ නිසා තමයි ලෝතර බුදු කෙනෙක් බුද්ධ ඥාණයෙන් මේක දකින්නේ. සීමාවක් නැති විශ්වය සීමාවක් නැති ඇසකින් බලනවා. ඔබ කරන්නේ මොකක්ද? සීමාවක් නැති විශ්වය සීමා සහිත ඇසකින්, පටු ඇසකින් බලනවා. පටු ඥානයකින් බලනවා. එනිසා අචින්තිය වූ ධර්මයට තමන්ගේ සිත යොමු කරන්න. ඔන්න බලන අචින්තිය වූ දෙස බලාගෙන ඉන්න ඔබ. ඔබේ නුවණැස ඔබ යොමු කරන්න අචින්තිය වූ දෙසට. සීමාවක් නැති ධර්මයකට, ධර්මයට ඔබ යොමු කරන්න තමන්ගේ ප්‍රඥාස. සීමාවක් නැති දිශාවකින් අප වෙත ගලාගෙන ඉන්නේ මොනවාද? සීමාවක් කියන වචනය හරි ගැඹුරු වචනයක්. ඒක සීමිත කරනවා. එහෙම නැත්නම් ගොනු කරනවා. සකස් කරනවා, කිරනවා, මනිනවා, කොටස් කර, මලු කර, වෙන් කර, ගොනු කර තබනවා. ඔකට තමයි කියන්නේ සීමා කරනවා කියලා. සීමාවක් නැති කියලා කියන්නේ ඒ කිසිවක් නැති. අනන්තය දෙස අනන්ත වූ ඇසකින් බලනවා. අනන්තය දෙස අනන්ත වූ ඇසකින් බලනවා. මොනවද පේන්නේ? පේන කිසිවක් නැත. මොනවද නොපෙනෙන්නේ? නොපෙනෙන කිසිවක් නැත. කුමක්ද තත්වය? කිසිදු තත්වයක් නැත. වචන ඔස්සේ ධර්මය අරගෙන ක්‍රියා කරන්න පුළුවන් දෙයක් නොවේ. වචන ඔස්සේ 100ට 100ක්ම මේක කියා පාන්නට පුළුවන් දෙයක්ුත් නොවේ. පොඩි ඉඟියක් පමණයි අපි මොනතරම් වචන භාවිතා කළත් ධර්මය ගැන ලබා දෙන්නේ. ස්වභාවිකව මුළු මහත් විශ්වයම තමා වෙත, තමා කරා ඇතුල්වන්නට ඉඩ හරින්න. මා කියනවට වැඩි දෙයක් ඔබ දකින්න. විශ්වය ඔබ වටා හැමතැනම පවතිනවා. ඔබ විශ්වය තුලයි සිටින්නේ. එහෙත් ඔබ එම විශ්වයෙන් මමයි කියා වෙන් කරගත් දෘෂ්ටියක් රැගෙන වෙන්ව සිටිනවා. වෙන්ව ජීවත් වීමට උත්සාහ කරනවා. ඒ වරද නිවැරදි වෙන මොහොතේ තමා සිටිනා තැන මුළු මහත් විශ්වයටම විවෘත වූ දෙයක් බවත්, සමස්ත විශ්වය හා මගේ ලෝකය අතර පරතරයක් නොමැතිව සමස්ත විශ්වගාමී බවට පත් වෙනවා. එතම් පටන් ලොව දකින්නේ මමත්වේ නොවේ විශ්වගාමී ස්වභාවයකින්. එතන් පටන් ජීවත් වන්නේ මමත්වේ නොවේ විශ්වීය ධර්මයක් ලෙසයි. විශ්වීය ධර්මයෙන් ඔබ වෙන්ව වාසය කරන්නේ මන්ද, ඇයිද? ඔබත් විශ්වයට මුසුවන්න, විශ්වය සමග එක්වන්න. විශ්වය යනු තැනක තිබෙන දෙයක් හෝ සංස්කාරක ධර්මයක් නොවේ. විශ්වය ඇති තැනක් නැත. විශ්වයේ ආරම්භ වූ තැනක් නැත. විශ්වයේ පැවැත්මක් නැත. විශ්වයේ විනාශයක් නැත. නිවන යනු එයයි. නිවනේද ආරම්භයක් නැත, පැවැත්මක් නැත, අවසානයක් නැත. විශ්වය ඇසින් දැකිය හැකි දෙයක් නොවේ. විශ්වයට මුසුව එකතුව ප්‍රත්‍යක්ෂව දැකිය යුතු කාරණයක්. ධර්මයේ ලෝකෝත්තරයි කියලා අපි නිතරම මතක් කරනවා. මනුෂ්‍යත්වයේ ඉක්ම වූ මනුෂ්‍ය ක්‍රියාකාරකම් ඉක්ම වූ දෙයක්. මනුෂ්‍යයෙක් හැටියට මනුෂ්‍යයට මොනතරම් කිව්වත් තේරෙන්නේ නැති එකක්. මනුෂ්‍යයෙක් හැටියට අහනගුණුත් තේරෙන්නේ නැති එකක්. මනුෂ්‍යයෙක් හැටියට කියනගුණුත් මේක තේරෙන්නේ නැති එකක්. දැන් ඉතින් ওই වචන ගස්ත්‍රලා බලලා ඒකෙන් දල්වා ගන්න ඕන නිර්වාණා ලෝකය නේද? අර ගිනි පෙට්ටියක් දුන්නාම අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ගින්දර දල්ව ගන්නවනේ. ඒ වගේ ඔකට කියන්නේ අර තව කීමණක් තියෙනවා, බෙදලා දුන්නාම අනල කන්න දැනගන්න ඕන කියලා. මේගොල්ලෝ අනල කන්නේත් නෑ, අනල කවනකම් බලාගෙන ඉන්නවා නේද? සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ඉහළම දේ අම්මා තාත්තා නේද හරි හම්බ කරලා කුඹුරු කරලා වෑංජන හදලා අම්මා හොඳට උයල පිහලා ඔන්න කෑම මේසෙට දෙනවා. අඩුම තරමේ කනගෙනාට බෙදාගෙන කන්න සහ අනාගෙන කන්න තේරුම තියෙනවා. ඒ ටික කරන්න බෑනේ. බෙදලත් දෙන්න පුළුවන්. ඒකත් දුන්නහම අනල කන්න එක. හරි කවන්නත් පුළුවන්. හපන එක. ඒක මොකෝ අම්මා තාත්තා හපවන්නේ කරන්න බෑ. තමා තුලින් එන්න කොටසක් තියනවා දේශකයට කරන්න බැරි. නේද? අම්මා තාත්තට කරන්න බැරි කොටසක් තියනවා හරි හම්බ කරලා කවන්න තැනදී. දේශකයට කරන්න බැරි කොටසක් තියෙනවා. ඒ කොටස ඔබම කරගන්න ඕන, ඔබම තේරුම් කරගන්න ඕන. ඊට පස්සේ ඒක බඩට ගියාම ජීර්ණය කරගන්න එක. ඒකත් ඒ තැනත්තම කරගන්න ඕන වැඩක්, කෙරෙන වැඩක්. ඔබ තුල ස්වභාවය හරියට මතු කරගන්න, ඔබ තුල ස්වභාවය හරියටම දකින්න. බැඳීම් වල සිටීම අපිට ඉස්සරහා ගමන යන්න බාධාවක් තමයි. එහෙත් අපි බැඳීම් කියලා සලකන්නේ අපේ මනස වෙලාගෙන තියෙන දේවල් විතරයි. දැන් මේ ඉස්සරහා තියෙන සුදු පාට කෝපේ මං අත්හරින්න ඕනේ නැහැ. ඒ මට ඒ කෝපේ නිතරම සංඥාවට ඇවිත් ඇවිත් බන කියන්න අමාරුවක් නැහැ. එතකොට බැඳීමක් කියන එක අපි හඳුනගන්නේ කොහොමද? නිතරම මතක් වෙවි වේදනා දෙන කාරණයක්. ප්‍රශ්නයක් ඇති කරන කාරණයක්. එහෙම නැතුව මේ ප්‍රශ්නයක් නැතුව පැත්තක තියෙන බඩු ගහන්න ඒක තමයි එච්චර ගැටලුවක් නොවේ. එහෙම තමන්ට පීඩා දෙන යම් දෙයක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඕන. අපි අර එක භාවනාවක කළා වගේ අර දේශනයක් කරද්දී අර සිත පිරිසුදු කරගැනීමේ වැඩපිළිවෙල. එහෙම නැත්නම් සමාව ගැනීමේ වැඩපිළිවෙල. සමාව අරගෙන තමන්ගේ හිතෙහි අදිෂ්ඨානයක් ඇති කර ගැනීම ආදී වැඩපිළිවෙලක් කිරීම සුදුසුයි. තමන්ගේ වගකීම කොස්සක් දුන්නාම කොස්සෙන් හරියට පිරිසුදු අතුපතු ගාලා හදා ගන්න එක. ඉතින් අපි ධර්මය ලබා දෙනව පිරිසුදු කරන්න අවශ්‍ය කරන කොස්ස ඉදල එහෙම නැත්නම් ගඟෙන් ඉගොඩ වෙන්න තියෙන ඔරුව හබල් ගහලා තමනුයි ගමන් කරන්න ඕන. මූලික ආම්පන්න ටික පමණයි හම්බ වෙන්නේ. අනිත් ටික ඒක කරන්න බැරි වැඩක්. ඔබ හිතන්නේ නැත්නම් මම හිතන්න කියලා කොච්චර කිව්වත් වැඩක් තියෙනවද? ඔබ පීනන්නේ නැත්නම් මම පීනන්න ඕන මෙහෙමයි කියලා කොච්චර දේශනා කළත් වැඩක් තියෙනවද? ඔබයි පීනන්න ඕන. සමහර වෙලාවට තව කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න ආසාවක් ඇති වෙනවා අනිත් අය අවබෝධ කරගෙන කියන නිසා. එහෙම ආසාවක් ඇති වෙනවා. ඊළඟට තව පිරිසකට මේ බණ අහන්න ආස හිතෙනවා. මේ කහන්න ඕන, මේක ටිකක් අලුත් බණක්. ඒ නිසා අහන්න ඕන කියලා හිතෙනවා. එහෙම හිතන්න එපා. එහෙම කටයුතු කරන්න එපා. තමන්ගේ මනස පිරිසුදු කරගන්න ඕනේ කියන අදහසින් ධර්මය අහන්න. මනස පිරිසුදු කරගන්න ඕනේ කියන අදහසින් කටයුතු කරන්න. බොහෝ කාලයක් මේ කහට රහට පුරුදු වෙලා මේ සිත ද්වේෂයේ රස විඳින්න කැමති. ඇලීම් වල රස විඳින්න කැමති, ගැටීම් වල රස විඳින්න කැමති. ඒ කැමැත්ත සම්පූර්ණයෙන්ම නැති කරගන්න බෑ. නමුත් ඒක බාධාවක් නොවෙන්න මට්ටමට ඒවා තුල තමන් දැඩි උපාදානයකින් යුක්ත වූ ස්වභාවයේ ඇති කරගන්නේ නැතුව තමන්ට ඒවා පෙරලගෙන යන්න හැකියාවක් තියෙන්න ඕන. ඒ බාධා මැඩපවත්වාගෙන යන්නට හැකියාවක් තියෙන්න ඕන. රළ තිබුණට කමක් නැහැ. ලොකු නෞකාවක් හදාගත්තාම ඒ නෞකාවට පුළුවන් අර රළ බිඳගෙන ඉස්සරහට ගමන් කරන්න. ඒ වගේ ඔබ තුල මොනතරම් ධාරාවක් කෙලස් තිබ්බත් කමක් නැහැ. ඔබට ඒව බිඳගෙන ඉස්සරහට මේ මනස මෙහෙවන්න පුළුවන් නම් නැත්තම් ඉතින් නැව් හදලා රළ නතර වෙනකම් බලාගෙන හිටියේ නෑ මූදට නැව් දාන්න. රළ තීද්දි තමයි නැව දැම්මේ. රළවලට ඔරොත්තු දෙන බලයක් තමයි නැවකින් සෑදුවේ. ඒ වගේම ඔබේ හිතත් සම්පූර්ණ නිසල වෙනකම් බලාගෙන ඉන්න එපා මේ නිවන් දකින්න. ඒ තියෙන බාධක මැද්දේ ඔබ නිවන් ධර්මය කරා ගමන් කරන්න ඕන. ධර්මානුකූල දර්ශනය ලබන්න ඕන. ඒ දර්ශනයෙන් පහර දෙන විටයි ඔබේ සිත පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාලනය කරන්න බෑ. දැන් ඔය කුලප්පු වෙච්ච අලියෙක් හරි ගවයෙක් හරි දුවගෙන යනකොට යාව පාලනය කරන්න පුළුවන් මට්ටමේ දක්ෂයෙක් වෙලා රැහැනක් අරගෙන තමයි දුවන්නේ. ඒ රැහැනෙන් තමයි ක්‍රමානුකූල උපායශීලීත්වයක් යොදලා තමයි ඒ සතාව පාලනය කරගන්නේ. එහෙම නැත්තම් බැට කාලා මැරෙන්න වෙනවා. තාක්ෂණයත් අරගෙනයි දුවන්නේ. පැහැදිලිනේ? ඒ වගේ තමන්ගේ හිත පාලනය කිරීමත් මනා හැසුණු බුද්ධියකින් කටයුතු කරන්න ඕන. නැත්තම් බැටකම්. හරක අල්ලන්න ගිහිල්ලා හරකගෙන් ඇනුම් කෑවොත් නේද? අලිය අල්ලන්න ගිහිල්ලා අලියගෙන් පහර කෑවොත්? එනිසා බොහොම සැලකිල්ලක් තියෙනවා. බොහොම ජව සම්පන්න බවක් තියෙනවා. බොහොම කාර්යශූර බවක් තියෙනවා මේ අලියෙක් අල්ලන්න යන මිනිස්සෙක්ලා. වෙන දෙයක් මේ gedara hita ගැන හිත හිතා මේක කරන්න බෑ. වෙන කාර්යයක් ගැන හිත හිතා මේක මද අදහසකින් කරන්න බෑ. හැමුණුත් අර ගුටි කාලා මැරෙන්න වෙන අලියගේ එකම අවධානයයි තියෙන්නේ පාලනය කර ගැනීමට මේ හස්තිය. ඉතින් ජීවිත කාලයම ඔබට වැය කරන්න බෑ. දවස පුරාම මේකට වැය කරන්න බෑ. ඒ නිසා පැයක කාලයක්, දවසකට පැය දෙක තුනක කාලයක් සිත දෙනවා නම් දවසකම කාලය වුණත් කමක් නෑ. සතියකම කාලයක් වුණත් කමක් නෑ. ඔය සමහර අය ඉන්නේ සතියක් නිවාඩු අරගෙන භාවනා කරන්න යන අය. ඒ වගේ එහෙම නැත්තම් තමන්ට ලැබෙන තමන් සතුටු වෙන අංගමට සමබරව ඒ කාලය වුණත් කමක් නෑ. ඒක අධ්‍යාත්මිකව සිදුවෙන්න ඕන දෙයක්. පසකින් අනිත් කරුණු සම්පූර්ණ වෙලා නම් ඒව බාධකයක් නොවේ නම් තමන්ට ගැටලුවක් නොවේ. ධර්මයේ තුලේදීම. නමුත් අර හස්තියගේ කතාව අපි මතක් කරේ ගොඩක් ලොකු සැලකිල්ලක් ඕන. පාලනයට ගත්තට පස්සේ ගැටලුවක් නැති වුණාට පාලනයට ගන්නකන් සීළු දෙනාටම ලොකු සැලකිල්ලකට භාජනය කරන්න වෙනවා. පාලනයට ගත්තට පස්සේ හරි. තමන්ගේ සිත දරදඬුයි හස්තේකට වඩා කුරුහරෙකුට වඩා. කුරුහරකෙක් දරුණු හස්තේක් පාලනය කරන්න ලේසි. හිත පාලනය කරන්න හරි අමාරුයි. සිත තුල තියෙන්න ඕන නිස්සරණය තියෙන්න ඕන. නිස්සරණය කියන්නේ මොකද්ද? කිසි දෙයක් ග්‍රහණය නොකරන, අල්ලා නොගන්නා වූ ස්වභාවය. දැන් අපි බුද්ධං සරණං කියලා කියනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ සරණ කරගැනීම එතන හොඳයි. නිස්සරණේ ඇතිවීමේදී තමයි බුදුහාමුදුරුවෝ සරණ වෙන්නේ. සැහැල්ලු වෙන තරමටයි අපි ඉහළට මතු වෙන්නේ. බර වෙන තරමට අපි පහළට ගමන් කරනවා. සැහැල්ලු වෙන තරමට අපි ඉහළට ගමන් කරනවා. සැහැල්ලු වුණාම දිව්‍ය ලෝක නිවන් පුරේ ලැබෙනු. බර වුණාම පහළට පහළට වැටෙනවා. එනිසා අපි මනසින් සැහැල්ලු වෙන්න ඕන. මනසින් ප්‍රබෝධමත් වෙන්න ඕන. ධර්මයට පිවිසෙනකොට කුමන ආගමක්වත් නැහැ. කුමන ආගමක පිළිවෙතක්වත් නැහැ. ධර්මයට පිවිසෙනකොට ඒ ලෝකේ සම්මතිය ඉක්මවා දර්ශනයක් තියෙනවා. දැන් ඔබ සමහර විට කල්පනා කරමින් ඉන්නවා ඇති ස්වාමින් වහන්සේ ඔහොම කියලා මෙන්න මේ දේ කරන්නේ කියලා කාර්යයක් දෙයි කියලා. එහෙම නැත්නම් මෙන්න මේ ස්වභාවය භාවිතා කරන්නේ කියලා කාර්යයක් දෙයි කියලා නෑ. එසේ කාර්යයක් ලබා දෙන්නේ නැත. ඔබ කරන කාර්යයන් කරන කාර්ය බහුලත්වයේ තුල හේතුලින් ඔබ නිදහස් වෙන්න ඕනේ පමණයි. ඊට පස්සේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේ ඔබ, පිළිතුරු හදාගෙන තියෙන්නේ ඔබ. පිළිතුරු තමයි ආයි ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. සෑම පිළිතුරක් දැස හොඳින් පරීක්ෂා කර බලන්න ප්‍රශ්නයක් ඒ තුල තිබෙනවා. දැන් ලෝකෙට වෙලා තියෙන්නේ මොකද? ලෝකේ දියුණුවයි කියලා ලෝකේ තනාගන්න ලෝකේ වරක ආයි ගියාම ඒගොල්ලෝ කියනවා අපි ලෝකේ දියුණුවක් නෙමෙයි කරලා තියෙන්නේ විනාශයක් කියලා. දියුණුව තියෙන්නේ මානසිකත්වය තුළයි. කෙනෙකුගේ ජීවිතයේ දියුණුව, පෝසත්කම, සංවර්ධනය මැනබලන්නේ ඔහුගේ මානසිකත්වයේ මතයි. ඒක නේද සැබෑම සංවර්ධනය? ඒක නේද සැබෑම දියුණුව? සිත මුලින්ම සතුටෙන් තිබිය යුතුයි. ඔබ සතුටෙන් ජීවත් වන කෙනෙක් නම් ඔබ ළඟ ධර්මය තියෙනවා. ඔබ සැහැල්ලුවෙන් ජීවත් වන කෙනෙක් නම් ඔබ ළඟ ධර්මය තියෙනවා. ඔබ සැහැල්ලුවෙන් කටයුතු සම්පාදනය කරන කෙනෙක් නම් ඔබ ළඟ ධර්මය තියෙනවා. සැහැල්ලුවටයි ධර්මය කියන්නේ. නිවීමටයි නිවන කියන්නේ. නිවන කියන්නේ දැවෙන්නේ නැතුව, පිච්චෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඇයි අපි දැවෙන්නේ පිච්චෙන්නේ? ගින්දර අල්ලන නිසා. කෙනෙක් අහනවා ඇයි මං දැවෙන්නේ පිච්චෙන්නේ කියලා. ගිනි ගොඩට පැනපු නිසා. ගිනි ගොඩට පැනලා කියනවා ඇයි මාව පිච්චෙන්නේ කියලා. ඒ ගිනි පාගනවා කියලා ඒවත් කරනවා, ඒවත් ගිනි පා ගන්නත් යනවා. සමහර අය ගිල්ල පිච්චෙනවා. කට්ටිය කියනවා අනේ මං පිච්චුණා මොකද කියලා අහනවා. ඊට පස්සේ කපුව කියනවා කිල්ලට අහුවෙලා කියලා. කිල්ලට අහුවෙලා නෙමෙයි ගිනි ගොඩට පැනපු නිසායි පිච්චුනේ. ඉතින් අපේ අයත් කියනවා අපිට ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, මේකයි මේකයි මොකද කියලා. ගිනි ගොඩට පැනලා පිච්චිලා. නිවෙන්න නම් ගිනි ගොඩට පනින්න එපා. ස්වභාවයේ ගින්දර නැහැ. ස්වභාවය තුල ගින්දර නැහැ. දුක් විඳින්නේ ඇයි? සැප හොයලා. නින්දා අපහාස ලබන්නේ ඇයි? කීර්ති ප්‍රශංසා හොයලා. නින්දා අපහාස ලබන්නේ ඇයි? කීර්ති ප්‍රශංසා හොයලා. ඒක නෙමෙයිද වෙන්නේ? දැන් ලේලිගෙන්, බෑනගෙන්, දරුවන්ගෙන් කීර්ති ප්‍රශංසා අහන්න ගිහිල්ලා මොකද වෙන්නේ? මෙන්න නින්දා ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා කීර්ති ප්‍රශංසා හොයන්න එපා. ඒක ඔබට කවදාවත් නින්දා අපහාස ලැබෙන්නේ නැත. සැප සොයා දුක් විඳින්න එපා. දුක නැති කරගන්න සැප එතන තියෙනවා. සැප හොයලද සැප හොයාගන්න පුළුවන්? නෑ. සැප හොයාගන්න පුළුවන් සැප හොයලා නෙමෙයි, නතර වුණාම. සැප ලෝකෙ කොහෙවත් හොයාගන්න බෑ. කොහෙවත් ලෝකෙ සැප නෑ. දුවන එකම තමයි දුක. නතරවන්න. අපි නතර වුණොත් ඉතින් ගෙදර තුන් හතර දෙනෙක් බඩිකින්නෙන් හාමුදුරු වෙන්නේ කියලා කියයි. මං කියුවේ කකුල් දෙකෙන් නතර වෙන්න නෙමෙයි, ඔබ මනසින් නතර වන්න. මනසින් නතර වන්න. ඔබගේ කාය දණ්ඩය මේකට අදාළ දෙයක් නෙමෙයි. අශ්වයෙක් පිටින් නිවන් දකින්න පුළුවන්. වාහනේ එලවගෙන යද්දී පදවගෙන යති නිවන් දකින්නත් පුළුවන්. ඈ ගොවියෙක් ගොයි තැන කරද්දී නිවන් දකින්න පුළුවන්. වෙළෙන්දෙක් වෙළඳාම කරද්දී නිවන් දකින්න පුළුවන්. ඒ අපූර්ව ගවේෂණය. එක තරුණ දියණියක් වෙලේ තාත්තට කෑම එක අරගෙන ගිහිල්ලා උදේ නිවන් දකින්න. මේ බණහල හොඳට ධර්මයේ දියුණු වෙච්ච නිසා ඒ නිවන් දකින්නේ. එහෙම නැතුව ඒ වෙලේ දැක්ක කාරණේ නිසා නෙමෙයි, වෙලේ හිටියා කොකා. කොකා ඉතින් කෑම හොයනවා. හොවාගේ හරි අපූර්ව සිරිතක් තියෙනවා. එක කකුලෙන් තනි කකුලෙන් හිටගෙන ඉන්නේ. එක කකුලක් තියෙනවා, අනිත් කකුල ගන්නවා. ඒ කකුල වේලෙනකන් ඉඳලා ඒ කකුල තියලා අනිත් කකුල වේල ගන්නවා. අරයා කෑම හොයනවා. මනසත් එහෙම නේද කියලා කල්පනා වුණා. අපි හිතෙනුත් එකක් අත්හරිනකොට තව එකක් අල්ලගන්නව නේද? එක වෙලාවක මේ කොකා කකුල් දෙකම ඔසවගෙන පිහැම්බා. අනේ අපිත් මේ කකුල් දෙකම මේ ඇලීම් ගැටීම් කියන දෙකෙන්ම නිදහස් වෙච්ච ගමම්ම මේ මහ පොළොවට තියෙන සම්බන්ධතාවය, මමත්වයට තියෙන සම්බන්ධතාවය නැති වෙලා යනවා නේද කියලා දකිනකොටම තමන්ගේ හිතත් කොකා අහසට විශ්වයට එකතු වෙනවා, මෙයාගේ සිතත් විශ්වයට එකතු වෙනවා. බැඳීම් වලින් විරහිත වෙනවා. ඉතින් වෙලේ දකින්නේ වැඩ නොකර ඉඳලා නෙමෙයි. අපේ එක මහත්මෙක් දුම්රිය පොළේදී වේගයෙන් ආපු දුම්රිය එතනින් වේගයෙන් ගමන් කරා. ගමන් කරනකොට ওই දුම්රිය පෙට්ටි දෙකක් අතරේ තියෙනවා හිඩසක්. වේගයෙන් මේ හිඩස අතරින් එහා පැත්ත යාට පේනවා. වේගයෙන් ටක් ටක් ටක් ටක් ගාලා බිදි බිදි බිදි බිදි බිදි බිදි ගමන් කරනවා. අපේ මනසත් මෙහෙමයි. අපේ මනසත් මෙහෙමයි. මේ වශයෙන් කොටස් වශයෙන් බිදි බිදි වෙනස් වෙවි පේනවා. වේගයෙන් එකක් නැර එකක් පැමිණෙනවා. මේ ස්වභාවයෙන් මා අත්මිදෙන්න ඕන කියලා කල්පනා වෙනවත් එක්කම ඒ අපූර්ව සිද්ධි ධාමයේ තුන එයාගේ හිතේ අර බිනි බිනි යන ස්වභාවයෙන් ඉවත් වෙන්න ඕන. බිනි බිනි යන මනසෙන් ඉවත් වෙන්න ඕන කියලා කල්පනා කරනකොට ඒ බිනි බිනි යන ස්වභාවයෙන් ඈත් වෙනවා. ධර්මයේ නොදත් සෑම කෙනෙක්ම කුමන හෝ කාරණයක ආසත්තව සිටිනවා. ඒක තමන්ට තේරෙන්නේ නැති වුණාට තමන් ආසත්තව සිටිනවා. ඒ නිසා ප්‍රවේසම් වන්න. දුර්වලකමක් තියෙනවා. ඒ නිසා තමන් සොයාගන්න ඕනේ තමන්ගේ දුර්වලකම. දැන් අපි භාවනාවක් වශයෙන් වගේ මේක පුරුදු පුහුණු කරන්න බලන්නේ. මේ කොච්චර අපි පිටින් දේශනාවල් කළත් මානසිකව මේක තේරුම් ගන්න උත්සාහයක් දරන්න නැති ස්වභාවය තියෙන නිසා ටිකක් මනස පැත්තට අත්දැකීම් ලබන්න යොමු කරලා තියෙනවා. අපිට මේ අය තියාගෙන මේ එකම පිරිසක් අවුරුදු 15ක් 20ක් බර කියන එකේ තේරුමක් නැහැනේ. මේක මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට ගෞතම බුද්ධ ශාසනයේම කියලා බොරුවට වාක්‍යයක් හදාගෙන පස්සට දමදම ඉන්න ඕන කාරණයක් නෙවෙයි මේක, අදාදම දකින්න පුළුවන් කාරණයක්. මේකට ආගමක් නෑ, මේක බුද්ධ ආගමේ නිවන නෙමෙයි, මේක විශ්වයේ නිවන. නිවෙනේට කාටවත් ආගම ආගමික අයිතියක් නැහැ. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ, බලන්න බුදුහාමුදුරු දුන්නු උත්තරේ. ධර්මයේ අයිතිය ප්‍රඥාවන්තයන්ටයි. ඔබ මුස්ලිම් වුණත්, කතෝලික වුණත්, Hindu වුණත්, බෞද්ධ වුණත්, ඔබ ප්‍රඥාවන්ත කෙනාගේ අයිතිය විශ්වීය ධර්මය අපායට නොවන මට්ටමට හිත හදාගන්න එක. ඒකයි වටින්නේ. අපායෙන් නොවන මට්ටමට හිත හදාගන්න එක. දැඩි ද්වේෂය, දැඩි ලෝභය. අපායතන, අපාය කියන්නේ සැප නැහැ, දුක පමණයි, වේදනා බහුලයි. ආසත් ඇලීම් නැත්නම්, ආසත් ගැටීම් නැත්නම් එතන අපාය හැදෙනවා. මනසෙ නිදහස් වෙන්න, නිදහස් වෙන්න එයාගේ තියෙන ලක්ෂණය තමයි වැඩි ගැටීම් නැහැ. ගැටෙනවයි කියලා එහෙම නිකම් එලෝ එලෝ ගැටෙන ස්වභාවයක් නැහැ. කියන දින කාරණාවක් තිබ්බා, ඒක කිව්ව එච්චරයි. හිත නිදහස්. ආ හිතේ ඒක තියාගෙන පැසෝ පැසෝ හිත යට මුකුවත් නැහැ. ඇලීම් නැහැ. යුතුකමක් කළ යුත්තක් කළ යුතු කාරණයක්, චාලිත්‍රයක්, ධර්මයක් ඒක ඉෂ්ට කරා. ඒක කිසි දෙයක් වැඩ මුකුවත් මනක් කල්පිතයක් ඔළුවේ වැඩි තියාගන්නේ නැහැ. ඒකයි ස්වභාවය. බුදුහාමුදුරුවෝ සැබවින් අවබෝධ කරගත්ත කෙනාට බුදුහාමුදුරුවන්ට පහර දෙන විටත් ද්වේෂය උපදින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරේ ඒකයි. දැන් අපේ බාමියන් බුදු පිළිම කඩලා විනාශ කරලා තව තව ලෝකේ පූජනීය ස්ථාන විනාශ කරනවා. ඒ පුජ්‍යලයන්ගේ ඔළුවට කවුරුන් හෝ දාපු වැරදි මිත්‍යා දෘෂ්ටියක් නිසා මිනිස්සු අසරණයි. අර දෘෂ්ටිවාදී තමයි මේ මිනිස්යා තුළ තෙරපෙන්නේ. ඒ දෘෂ්ටිවාදී පීඩනය දැන් අපේ ඔළුවට දැම්මොත් එහෙම පිළිම එපා, පිළිම මැටි. පිළිම කියන්නේ ෆයිබර් තියෙන්නේ, ෆයිබර් කෑම කන්නේ නැහැ, ෆයිබර් මල් ගන්නේ නැහැ කියලා අපිත් වෛර කරයි. අර පටු බුද්ධියක් තියෙන කෙනා වෛර කරයි. එහෙම නැයි ඉතින් ෆොටෝ එකේ තියෙන්නේ තීන්ද කියලා කිව්වොත් ෆොටෝ වීසි කරයි. නේ ඒක ලෝකෙ හැටි. මිනිස්සයා හරීම අසරණයි. ප්‍රඥාවක් නැති මිනිස්සු රොබෝ යන්ත්‍ර වගේ කියන දේවල් ඔහි කරොත් ඔහි පිළිගන්න, ඔහි අදහනවා. සාපේ මිනිස්සුත් ඉන්නෝ මේක පින්කමයි කිව්වහම එලෝ එලෝ ඒ පින්කම කරනවා. ඒක තමයි ස්වභාවය. අන්ධානුකරණය, අන්ධ භවින් ගැනීම. ඇස් ඇති මිනිස්සු ලෝකෙ ස්වල්ප දෙනයි ඉන්නේ. ඒ ඇස් ඇති මිනිස්සු අතර ඔබ එක් අයෙක් විය යුතුමයි. සමහරගේ ගමන බොහොම හිමින්, ඉබි ගමන. හැබැයි කැපවීමෙන් ගමන් කළොත් හාවුත් පරාද කරගෙන යන්න පුළුවන්. ඔය කාන්තාව බහුතරයක් මේ නිවන් දකින්නේ මොකද හේතුව? සමාජ සම්මතයෙන් ඒගොල්ලෝ තෙරපලා තියෙනවා. ඕගොල්ලොන්ට බෑ, ඕගොල්ලන්ට තියෙන්නේ අර හැදිමිටි මොලේ. අපිට තමයි ඔක්කොම පුළුවන් කියලා ඒගොල්ලෝ අර පල්ලෙහාට දාලා තියෙනවනේ. ඒ නිසාම දෝ ඒ ඇත්ත තමයි වැඩිපුරම නැගී සිටින්නේ. ඉබි ගමනක් පිරිමේකට වැඩි සංවේදීව පවුලකට ඇලෙන ස්වභාවය කාන්තාව සතු වැඩි. නමුත් බලන්න ඒ අතරින් ඒ බැඳීම් දුවා දරුවට මහත්තයට වටපිටාවට ඥාතීන්ට තමාට තමන්ගේ ලස්සනට තමන්ගේ වලලු මාල ඇඳුම් පැළඳුම් වලට බොරු පුහුසාරම් දේවල් පුරසාරම් දේවල් වලට ඇලෙන ස්වභාවය කාන්තාවලගේ බහුලයි. හැබැයි ඇය ඒව බොහොම අමාරුවෙන් බිඳගෙන ප්‍රඥාව ගොඩනගාගෙන මේ දර්ශනය දකින්නවා කියලා කියන්නේ පිරිමි 1000ක් දකින්නට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක්. පිරිමියෙකුට බලය තියෙනවා. ඒ බලය තුල පුරා චේරුකම් කරන හිතනෝ මොකද අර හාව. හාවට බොහොම වේගෙන් දුවන්න පුළුවන්. ඉබ්බයි හාවයි ගමන පටන් ගත්තා. හාව ටිකක් දුර ගිහිල්ලා කල්පනා කළා මේ ඉබ්බව දෙන්නද තාමාසයක්වත් යයි මේ ඉබ්බට එන්න මං ටිකක් මේ ගහයට නිදා ගන්නවා කියලා. ඒ කියන්නේ මෙයාව බහු කරගෙන ගියත් මට දුවන්න පුළුවන් කියලා හිතුවා. ඔන්න පිරිමින්ට වෙච්ච දේ. පිරිමින්ට වෙලා තියෙන්නේ අර හාවට වෙච්ච දේ. ඇයි? එයාගේ තියෙන අදි탁ෂේරුව, එයාගේ තියෙන හැකියාව ගැන විශ්වාසය තිබුණ වැඩි. තවත් කිව්වොත් එහෙම මහින්ද රාජපක්ෂට වෙච්ච දේ. අදි탁ෂේරුව නිසා අනිවාර්යෙන් බඳිනනෝ. අදි탁ෂේරුව පොස් ගාලා වරාද. අදි탁ෂේරුව හොඳ නැහැ. හීනමානයත් හොඳ නැහැ. උස්සාහයයි වැදගත්. කැපවීමයි වැදගත්. දන්න දෙයින් නොදන්න දෙයට හැමදාමත් ඉස්සරහට එන්න ඕන. ඒ தත්ත්ව රඳව ගන්න ඕන. හැමදාම බනහා ඉන්න අවශ්‍ය නැහැ. තමන් පොසත් කෙනෙක් වුණාට පස්සේ ඊළඟට පැහැදිලි කරගන්න ධර්ම සේවා කටයුතු කරන්න බන කියන්න මන්ටමට එයා එනවා. ධර්මය කියන්න මන්ටමට එනවා. ඒ නිසා මේ වැඩේ අවසන් කරලා දාන්න ඕන කියලා හිතා. මම ධර්ම පරිශ්‍රය කරලා මේක අවබෝධ කරගන්න මේ තියෙන කරුණු කාරණා ටික මම අවබෝධ කරන්න ඕන. මේ නිරෝධ සත්‍ය අවබෝධ කරන්න ඕන. මේ නිර්වාණ ධර්මය අවබෝධ කරන්න ඕන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස නැති ධර්මය අවබෝධ කරන්න ඕන. මේ අවස්ථාවටම පත් වෙන්න ඕන. එච්චරයි. ඊට පස්සේ මට එතන ඉඳලා වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේ. අර ආනන්ද හාමුදුරු වගේ ධර්මයේ දැක්ක අනිත් අය වගේ මට වැඩ කරගෙන යන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා කල්පනා කරලා මේක මම ඉවරයක් කරන්න ඕන. මේ සතිය, මේ මාසය, මේ මාස දෙක තුන. එච්චරයි. ඒ තුල ජීවිතයේ තියෙන සියලුම ධෛර්යය, උත්සාහය, කැපවීම, ශක්තියට ලබා දුන්නාම හරි ඉවරයි. දැක්කට පස්සේ ආයෙ එක නැති වෙන්නේ අතුරුදහන් වෙන්නේ මොකවත් නැහැ. ඒක ජීවිතයේ දර්ශන ඥානය, නවනස්වන ධර්මය. එයා තුල අපායට දැන් යන බලවේග හයට ගන්න බලන්නකෝ මොනතරම් උමුතුවක්ද කියලා. ඒ කියන්නේ පහත් වෙන්න කැමති නේ. අර තමන්ට තමන්ගේ ගෑනු ළමයා රෝස මලක් දීලා මිනිහා හිතුවා ඉතින් මට රෝස මලක් දුන්නේ කිය මං ඊට වඩා ලොකු තෑග්ගක් දෙන්න ඕන කියලා. අම්මගෙන් 1500ක් ඉල්ලුවා. අම්මා කිව්වා පිස්සුද මේ අවුරුද්දට රෙදි ගන්න තියෙන සල්ලි වැඩ කරන්න තියෙන සල්ලි මේ මට 1500ක් වාට දෙන්න නෑ කිව්වා. ඒ මිනිස්සයා මන්නක් අරගෙන මැරෙනවා කියලා මැරෙන්න හදලා තියෙනවා. ඒකට අම්මා පැන්නාම අම්මට ගැහුවා ගහනකොට ඒක ඉතින් කර්මයට වගේ ඔළුවේ වැදුන මල ලොකුම හිතලා කරපු දෙයක්ුත් නෙමෙයි. දැන් මේ කවුද පත්‍රය යන සිද්ධිය පහුගිය දවසේ නේ කොහෙද කොයි පැත්තේද මේ රත්නපුරේ පැත්තට වෙන්නේ නේ ඒ පැත්තේ. ඉතින් මොනතරම් කුමුතුවක්ද කියන්නේ පරාද වෙන්න කැමති නෑ. තියෙන ස්වභාවය පෙන්වන්න කැමති නෑ. මවාපාල පෙන්වන්න කැමති. ඒක තමයි ස්වභාවය. සත්‍යවාදී නෑ. මගුල් ගෙවල් කරන්නෙත් එහෙමයි අපි අය. මවාපාල. පාටි දාන්නෙත් එහෙමයි මවාපාල. හැකි පමණ කෙසේ වෙතක් කමන්නේ පොඩියට කරන්න ඕන කියන එක නෙමෙයි. හැකි පමණ හොඳ විදියට ලෝකෙන් ඉරිසියාව ලබන්න ඕන විදිහට නෙමෙයි. දැන් මම දන්න එක ව්‍යාපාරික මහත්මයෙක් හිටියා, එතුමාගේ වාර්ෂික උත්සවයේ ලොකුම හෝටලයක පැය දෙක තුනයි ලක්ෂ 40,000 වේදම් කරලා පාටිය දැම්මා. නමුත් කස්ටම් එකට මේක ආරංචි වෙලා කස්ටම් එකට කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා බැලුවා, මේ මිනිස්සයා එච්චරම ආදායමක් ලබන වගක් මේ පෙන්නුම් කරලා නැහැ, ලොකු අපිට ආදායම් බද්දක් ගෙවන්නේ නැහැ. මොකද උනේ? පැන්නා කස්ටම් එකේ. තාල ඔක්කොම චෙක් කරා. ගැවුව කෝටි ගානක දඩ ගෙවන්න සිද්ධ වුණා. බිස්නස් එක වැටුණා. දන්න මාර්ථයකට සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මිනිස්සුන්ට ලෝකෙ වෙන හැටි. අර අඥානකමට ලෝකේ බොරු පුරාචේරු බවන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? තිබුණට නෙමෙයි කරේ. තියෙනවයි කියලා පෙන්වන්න ඕනේ කියලා බිස්නස් එකේ ඉන්නකොට, එතකොට තමයි අපිට හැමදේම ලබන්න පුළුවන් කියලා ව්‍යාපාරක අවස්ථා ලැබෙන්නේ කියලා පේන්න කරේ. නමුත් අවසානයේ නැති දේවල් ගැටලු හටගත්තා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන, අපි තුල අපි මේ මවාගෙන ඉන්න දේ තුල තියෙන්නේ ඒක. ලොකු පෞරුෂයක් තියෙනවා කියලා මවාගත්තර පෞරුෂයක් නෑ. බොහොම සතුටෙන් ඉන්නවා කියලා වෙන්නොත් සතුටින් නෑ. කුමක්ද ඔලුවට තියාගත්ත බරක්? බිමින් තියන්න ස්වභාවික වෙන්න. කිසි දෙයක් දරාගත්තේ නැති කෙනෙක් අධ්‍යාත්මිකව. ගැඹුරු මනසේ තියෙන ඔය දරාගත්ත දේ, ඒක තමයි නැගිට නැගිට වේදනා දෙන්නේ. සමහර විට පිටින් සියල්ලම අතහැරලා කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටින් සියල්ලම අතහැරලා මුකුත්ම නැති කෙනෙක්, දුප්පත් කෙනෙක් වෙන්නත් පුළුවන් යම් කිසි කෙනෙක්. නමුත් එයාගේ ඒ අතහැරීම කියන එක තියෙන්නේ පිට නෙමෙයි. අධ්‍යාත්මයේ ගැඹුරු මනසේ ගෑවිච්ච දෙයක්. එනයි තේ අපි හිතන්න ඕන මුකුත්ම නැති මිනිස්සයා හරි සතුටෙන් ඉන්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. භෞතික ක්‍රමවේද ඔස්සේ නිවන් ධර්ම හොයන්න ගියපු නිසා තමයි බෞද්ධයට තාම බෞද්ධ වෙන්න බැරි වෙලා තියෙන්නේ. භෞතික ක්‍රමවේද වලින් නිවන් දකින්න යනවා. පින් කළාම නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ බොරු. දානං සද්දස්ස සෝපානං කියන මිසක් දානං නිබ්බාන සෝපානං කියලා කිව්වේ නෑනේ නේ. නිවන් දකින්න මේ සෝපානයක්, සෝපානය කියන්නේ අර උඩට පල්ලෙහාට යන්න තියෙන ඉනිමඟ. එහෙම නැත්නම් පඩිපෙළ, එහෙම නැත්නම් අර ලිෆ්ට් එක කියන්නේ ඒක තමයි. ඒ සෝපානය කියලා කියන්නේ දානෙන් සග්ගස්ස සෝපාන, සුගතියට යන්න හේතුව. නිර්වාණ ධර්ම උපකාරක නැහැ. පුණ්‍යාභි අපුණ්‍යාභි සංස්කාරක කිසිවක් ඕනේ නැහැ. සංස්කාරකයක් වෙලා ඒක මතක් වෙනවන එක කරදරයක්. ඒ තුලින් හිතේ පවිත්‍රතාවයක් ඇති වෙන්නේ. ඒ නිසා මහායාන ධර්මයේ එහෙම නිතර කතා කරනවා, පිනක් දන් දෙන්න කියලා. බලන්නේ වචනේ තියෙන ලස්සන පිනක් දන් දෙන්න. පිනක් කළා පින ලැබනවනේ, ඒකත් දන් දෙන්න. එතකොට තවත් පින වැඩි. මොකද පිනක් දන් දුන්නාම ලැබෙන්නේ ඊළඟට පින නෙමේ, පින පහු කරගෙන යනකොට අපිට ලැබෙන ලෝකෝත්තර භාවය. තේරුණාද ඒක වටිනාකම? ඔබ සමහරලාට පින් අල්ලගෙන ඉන්නේ නේ. පින් අල්ලගෙන ඉන්නවා, පිනක් දන් දෙන්න. හිත බලන් තා කොච්චර සැහැල්ලු වෙනවද කියලා. යම් කිසි දෙයකින් අපිව පිරෙනවට වැඩිය හොඳයි කිසිදු දෙයක් නැතිව දෘෂ්ටි කිසිදු දෙයක් නැතිව වාසය කරන එක. වේදනාකාරී සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ ඇති කරගන්න ඕනේ නැහැ. පිනක් දවනවා. පවක් දවනවා. පොඩි වෙනසක් තියෙනවා. ඔක නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරු අහපු ප්‍රශ්නයක්. ඒකට මිලිඳු රජුරවන්ට නාගසේන මහරහතන් වහන්සේ දුන්නේ මෙහෙම උත්තරයක්. එක අතක ගිනි අඟුරක් තියාගන්න. ටික වෙලාවක් තියන් ඉන්නකොට පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. එක අතක අයිස් කැටයක් තියාගන්න. අයිස් කැටෙත් තියාගෙන ඉන්නකොට පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. හොඳ වැඩවලුත් පිච්චෙනවා. නින්දා අපහස විතරක් නෙමෙයි දිගටම හැමෝගෙම කීර්ති ප්‍රශංසාම ලැබෙන්න බලන්න. ඒකිනුත් හිත පිච්චෙනවා. ඒකයි ස්වභාවය. ඒකනේ දැන් බලන්න ඔය හිත නිවාගත්ත ස්වාමීන් වහන්සේලා දුන්න උත්තරේ. අචංචා අචංචා කියලා කියන්නේ කාටද කියලා අහුවා. උන්වහන්සේ කිව්වා අචංචා අචංචා කියලා කෙනෙක් නැහැ. අචංචා හිමිය මුළු ලෝකෙටම ලොකු සේවයක් කරනව නේද කියලා අහුවා. නෑ මම සේවයක් එහෙම එකක් කරන්නේ නැහැ. ගහක් තියෙනවා. කාලෙදි මල් පිපෙනවා. ඒකේ ගෙඩි හැදෙනවා. ඒ කාලෙට කුරුල්ලු සමනැල්ලු බඹරු එනවා. කාලෙකට ගෙඩි නෑ. කොළ නෑ. කවුරුත් එන්නේ නෑ. ඒ ගස ගෙඩි මල් ඇති කාලෙට එන බඹරු සමනැල්ලු ගැන ආඩම්බරයක්වත් නැති කාලෙදි නොඑන සමනැල්ලු බඹරු ගැන තරහක්වත් නෑ. ඒකයි අචංචා හිමියන්ගේ සේවාව. මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ මාර්ගඵලලාභී කෙනෙක්ගේ දර්ශනය. ඒ මම නෙමේ. මම නෙමේ. හාමුදුරුවන්ගේ නේද පන්සල? අනේ නෑ මගේ නෙමේ. මේක මේකේ අයිතිය හදපුවට. හදපුවයි මගේ නෙමේ. පන්සලක් තියෙන ඔය නෑ ඔය වැඩ ඉන්නෝ. මගේ එක එක වෙලාවට එක එක වචන. අවුලක් දා ගන්න ඕනේ නැහැ නේද? දැන් මෙයා අහන්නේ ඉරිසියා කරන්න නම් මට මම මොකටද මේ මිනිස්සගේ ඉරිසියාවට ලක් වෙන්නේ? දැන් මාලේ ගැන හරි ඔබෙන් ඇවිල්ලා අහනකොට ඔය මාලේ වහගිද කියලා දැන් අපිට තේරෙනවා මෙයා මේ ඉරිසියා පටන් ගන්න හදන්නේ. ඒතකොට කියන්නේ අනේ නෑ මේ අල්ලපු ගෙදර එක්කෙනාගේ මං ඉතින් ඉල්ලන් ආවා. ආ ඒක නිසා මං හිතුවා ඔයාගේ කියලා. ඒතර වාහනේට උනත් ඇයි මේ වාහනේ වහලාගේද? නෑ අනේ අපි එහා පැත්තේ ගෙදරින් ඉල්ලන් ආවා මේ හයර් එකට. ආ ඒක නිසා මං හිතුවේ වාහනේ කියලා. ඒ සත්පුරුෂයෙකුට කිව්වට කමක් නෑ. ඒ වගේ මම කියන රාමුවකට ලක්වීමේදී අපිට තියෙන අපහසුතා නේ. වචන භාවිතයේ කිසි ප්‍රශ්නයක් නෑ. වෙලාවකට ඇත කියන එක ආයි නැහැ කියලා කියන්නත් පුළුවන්. මොකද මම ඉන්නේ නෑනේ. මගෙත් නෙමෙයි වෙනාන් කෙනෙක්ගෙත් නෙමෙයි. ඇති දෙයක් නැහැ. මිනිස්සයා නිවා ගන්නයි තියෙන්නේ. එච්චර ඒකයි දක්ෂතාවය. අවශ්‍ය කරන්නේ ඒකනේ. ඒකයි විය යුත්තේ. එයා රළු නැහැ. මෘදුයි. ජලයේසේ ගලා යන්නට පුළුවන්. මිනිස්සෙක් ඉදිරියට ගිහිලා ඇත්ත කතා කරන එක නෙමෙයි හපංකම. ඒ මිනිස්සයා නිවා ගන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන්. කොයි විදියටද? ඒ විදියට ජයග්‍රහණය කරන එකයි අපේ න්‍යාය. දක්ෂ සුදු මේ යුදසේබලු. එහෙම නැත්නම් ඔය ධර්මාශෝක රජුරු වගේ අය. ඒගොල්ලන්ගෙන් අහනවා මොකද්ද අපේ අරමුණ? විජයග්‍රහණය. එච්චරයි. ඒකට රූල්ස් නැහැ. එච්චරයි. විජයග්‍රහණය පමණයි. ඒ යුද්ධ පැත්තේ ඒකෙදී. එතකොට ඒකෙදී නොයෙකුත් අපරාධ හිමේ සිද්ධ වෙනවා. නමුත් ධර්මයේ මාර්ගයේදී ධර්මානුකූලව මොකද්ද ප්‍රතිඵලය කියලා හොත අපිට කියන්න තියෙන්නේ විජයග්‍රහණය. සාර්ථකත්වය. unlimited ගමන් කරනවා. එතකොට එහෙම හොඳයිද කියලා අහන්න පුළුවන්. ඔව් හොඳයි. ඒකයි ස්වභාවය. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමු. කාට හරි ප්‍රෙෂර් තියෙනවා. එක තැනකදී පුතා රියානතරකින් නැති වුණා. තාතර ප්‍රෙෂර් තියෙනවා. පුතා මැරෙන්න කලින් කිව්වේ එකපාරට තාතර කියන්න එපා. තාතර heart problem එකක් තියෙනවා කියන්න එපා ගිහිලා තාත්තා අමාරු වෙයි කියලා. එතකොට මේගොල්ලෝ එකපාරට ගිහිල්ලා කිව්වනම් එහෙම පුතා මලා කියලා මගදී අරයත් මැරෙනවා. බලන්න මේ පුතාගේ හැදේ. තා මැරෙන්න කලින් කියලා මැරුනේ තාතර කියන්න එපා ගිහිල්ලා මට මාව මෙහෙම වුණා කියලා කියන්න එපා. දැයතින්ද මොකද කරන්නේ? අරය දිනා ගන්න ඕන. එසේ නොවෙන්නට වටපිට ඇති කර ගන්න ඕන. ඊට පස්සේ වෛද්‍යවරයෙකුට කියලා වෛද්‍යවරු බලලා මේ ආකාරයෙන් බෙහෙත් දීලා ක්‍රමානුකූලව මේක කිව්වා. වෛද්‍යවරයෙකුට පෙන්නගෙන. එතකොට අන්න උපායශීලී ක්‍රියා කළා. ඒක ධර්මානුකූලව යදාගත්තා. ඒ වගේ මේ ධම්මක ගමන් කරගත්තත් මේ ලිමිට් හදාගන්න බෑ. unlimited මනුස්සයෙක් වෙන්න ඕන. දැන් හිතන ක්‍රමය මම බෞද්ධ විදියට විතරක් මේක හිතලා නිවන් දකින්න ඕන. එහෙම බෑ. මම කතෝලිකයෙක් විදියට හිතලා නිවන් දකින්න ඕන. එහෙම බෑ. මම මුස්ලිම් විදියටම හිතලා මේක නිවන් දකින්න ඕන. එහෙම නිවන් දකින්න බෑ. එහෙම නැත්තම් මේක මට හිතෙන විදියටම මම දකින්න ඕන. එහෙම නිවන් දකින්න බෑ. තමන් සීමාවක් නැති මිනිස්සෙක්. සීමාවක් නැති මිනිස්සෙක්. අසීමාන්තික මිනිස්සෙක්. සීමා විය යුතු නැහැ. ඔබ අවබෝධ කරගන්න ධර්මයේ තුල සීමාවක් නැහැ. ඔබත් සීමාවකට කොටු විය යුතු නැහැ. දැන් මේ ඔක්කොම අහගෙන ඉඳලා සමහර අය අහන ප්‍රශ්න තමයි මොකක්ද අහන්නේ? ආයන්න ළඟට ආයන්න නේද කියලා අහන්නේ. විඥානය නැති වුණාම විඥානේ නිරෝධයිනේ කියලා අහනවා. මේ කලාතුරකින් එකනේ දෙනෙක් අහන ප්‍රශ්න. හරියට අර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මහාචාර්යවරයා ලොකු දේශනාවක් කරගෙන ගිහිල්ලා අවසානයේ මේ ප්‍රශ්න අහන්න කිව්වහම මහාචාර්යවරයගෙන් අහනවා, සර් ආයන්න ළඟට ආයන්න නේද කියලා අහනවා. සර්ට මොකද හිතෙන්නේ? සර්ට පොඩ්ඩක් නිහඬ වෙයිද? අනිවාර්යෙන් නිහඬ වෙයිද කියලා කියදලා මට පිස්සු දෙන්නේ. මේ මිනිහට පිස්සුද කියලා කල්පනා කරනවද නැද්ද? වෙනවා. ඇත්ත වශයෙන්ම අපෙන් අහන සමහර අයගේ සමහර ප්‍රශ්නවලදීත් එහෙම හිතෙන අවස්ථා අපිට තියෙනවා. එහෙම නැත්නම් මේක මගේ ගැටලුවක්ද මේ මොනසිකේ ගැටලුවක්ද කියලා හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕන. බුද්ධියෙන් සමහර අයගේ හිත වෙන දිහාවක, කට වෙන දිහාවක, ඉන්නේ වෙන දිහාවක. මේ සිතකය වචනය ඥානය එක තැනකට එක දර්ශනයකට එකතු කරගන්න ඕන. මේ හිත වෙන දිහාවක තියාගෙන ඉන්න කෙනෙක් ඔන්න කතා කරන්න ගියාම ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මයේ නෙමෙයි කතා කරන්නේ. ඒක ඔයාගේ හිතේ තිබිච්ච දෙයක්. සත්‍ය ධර්මයට ගන්න, මේ මොහොතට ගන්න, මේ වර්තමානයට ගන්න, මේ සියල්ල එකතු පහදු කරලා ගන්න. අර ඉරටු මිටිය වගේ හිත මෙහෙම විසිරිලා තියෙන්නේ. මේ ඉරටු ටික සියල්ලම එකට එකට බැඳි කරලා ඒක කොස්සක් වගේ හරියට හදා ගන්න ඕන. තමගේ ශක්තියින් ටික. මේ ධර්මය හරියට ප්‍රකට කරගත්තොත් රැකින්නේ ඔබගේ ආත්මය. ඔබට පිහිට නැ වෙන කිසි කෙනෙක්. සසරෙන් මේ භවයෙන් මිදෙන මොහොතේදී. එතන ඉඳලා සම්පූර්ණ අත්තාහි අත්තනෝ නාතෝ කිවේ බුදුහාමුදුරු ඇත්තනේනම් ප්‍රමුඛ පිළිසරණ තමාට තමාමයි. දරුවවත් නෝනවත් මහත්තයවත් ඥාතිවත් අම්මා තාත්තවත් කවුරුත් නැහැ. ප්‍රමුඛ පිළිසරණ තමාට තමාම. ඊළඟට අනිත් අයගේ පිළිසරණක් නැහැ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ප්‍රමුඛ පිළිසරණ තමාට තමාමයි. අනිත් අයගේ පිළිසරණක් තියෙනවා. ඇඳුම් ටික හොදලා දෙයි, කෑම ටික වෙලා දෙයි, ගේ දොර අතු පතු ගාලා දෙයි, ආ වාහනේ පදවගෙන යයි, තෙල් ටික ගහයි, ඇඳුම් ටික ගෙනල්ලා දෙයි, ඔච්චරයි. ධර්මදේශකයාණන් වහන්සේ හැටියටත් ඒ සියලු උපදේශන ටික තියා දෙන්න පුළුවන්. පීනන හැටි කියලා දෙන්න පුළුවන්. පීනවන්න බෑ. බෙදලා දෙන්න පුළුවන්, අනලක් දෙන්න පුළුවන්, කපලා කන්න තමන් දැනගන්න ඕන. බෙදලා දුන්නාම අනල කන්ට දැනගන්න ඕන. පැහැදිලිනේ දැන් ධර්මයේ ගැනම දිගට දිගට කිව්වට වැඩක් නැහැ. අර දෘෂ්ටි ජාලාව තියෙනවා බැඳිලා, ඒවට පහර දෙන්න ඕන. සමහර අය නම් ඒවට පහර දෙනවට කැමති නැහැ. මොකද වේදනාවක් හටගන්නවා. දෙලි තණ්හාව තියෙන කෙනෙකුට තණ්හාව දුරු කරන්න කිව්වම තරහ යනවා. එයාම තණ්හාව එයාම අල්ලගෙන. දැන් තුවාලේ හිඟන්නගේ සනීප කරගන්න කිව්වහම උට තරහ යනවා. සනීප කරලා දෙන්නද කියලා අහුවාම එක්කන් ගිහිලා තරහ යනවා. මාත්‍ය මේ මොනව කතා කරනවද? මේ තුවාලේ මට සෑහෙන ලාභයක්. ඔයා මේක හොඳ කරයි. ඔය නම් හොඳ ගොල්ලෝ. එතන ඉඳලා මම ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් සමහර අය ඒ තුවාලෙට බැඳෙන හිඟන්න වගේම දෘෂ්ටි වලට බැඳෙනවා. ඒ දෘෂ්ටිය Tamanta වේදනාව. මට මේක හරි ෂෝක්. කියලා කියනවා. සමහර දේවල් ඔස්සේ පැමිණෙන වේදනාව ඒ වගේ දෙයක්. ඒ නිසා ඒ කිසිදු වේදනාවකින් අපි තාම කෙටියෙන් සරලව සිතුවට අපිට පිහිටක් පිළිසරණක් නැත. ඒ නිසා ත්‍රිවේදනාවෝ යම් කෙනෙක් ඉක්මවයිද එය තැනැත්තා මුළු බුද්ධ ශාසනයම දැක්කාවේ. ත්‍රිවේදනාවෝ යම් කෙනෙක් ඉක්මවයිද? මොනවද ත්‍රිවේදනාව කියන්නේ? සුඛ දුක්ඛ උපේක්ෂා. ත්‍රිවේදනාව නික්මවන මේ බලන්න සරලයිනේ. බුදුහාමුදුරු දේශනා කරන එක සූත්‍රයකදී එක අවස්ථාවකදී එච්චරයි. යාට ඒගොල්ලන්ට දේශනා කරේ නිවන් දකින්න. ආයි වෙන මොකුත් නැහැ. සතර සතිපට්ඨානයත් එතන ඔක්කොම තියෙනවා. අපි වෙන වෙනම මේ අර Hindu භාවනාවන් වල ගිහිල්ලා පැටලෙන්න ඕනේ නැහැ. සතර සතිපට්ඨානේ ඒ වාක්‍ය තුල තියෙනවා, ඒ සූත්‍රය තුල තියෙනවා. හැම සූත්‍රයකම සතර සතිපට්ඨානෙ තියෙනවා. හැම සූත්‍රයකම සමසතලිස් කර්මස්ථාන තියෙනවා. ත්‍රිවේදනා වූ යම් කෙනෙක් ඉක්මවයිද, ඔහු මුළු බුදු ශාසනයම දැක්කාවේ. මොනවද ඉක්මවන්න තියෙන්නේ? සැප, දුක, උපේක්ෂා. ඔබ ළඟ තියෙන හැම දෘෂ්ටියකම ওই තුන තියෙනවා. ওই තුනෙන් එකක් තියෙනවා. ඉතින් ඒ ඉක්මවා දකින ඥාන දර්ශනය වුණ එහෙමනම් සැපත් නැති, දුකත් නැති, උපේක්ෂාවකුත් නැති දර්ශනය. සිත බලන්න මොනතරම් ප්‍රභාස්වරද කියලා, මොනතරම් මනස්කාන්තද කියලා. ඒක තමයි ආත්මීයව දැනෙන්න ඕන, හදවතින් දැනෙන්න ඕන. නොයලනු බව මොනතරම් නිදහසක්ද. ආය ආපස්සට හැරිලා බලන්න ඕනේ. දුක්ඛන්දරාව දැසෙ ඉස්සරහටම බලාගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් අර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුක් නිරෝධ කරන ප්‍රතිපදාව. දුක නම් සුඛ වේදනාව දුකයි, දුක නම් දුක්ඛ වේදනාව දුකයි, දුක නම් උපේක්ෂා වේදනාව දුකයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මේ දුක් තුන අත්හරින.